ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ බුද්ධෝ වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. සතියංති බුද්ධං සරණං ගච්ඡාමි. සතියංති බුද්ධං සරණං ගච්ඡාමි. සතියංති ධම්මං සරණං ගච්ඡාමි. සතියංති ධම්මං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනභන්තු. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අභින්නාදානා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. අඤ්ඤාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු බුද්ධාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. විතරණේන සබ්බින් පංචශීලං ධම්මං සාධුතං සුරක්ෂිතං අප්‍රමාදේන සම්පාදේ සම්බං ආමභංති සච්ච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසති. ශ්‍රද්ධාවන්ත පින්නිතුනි, ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ම රාජෝත්තමයන් වහන්සේගේ අනන්ත ගුණ සම්භාරය අතුරෙන් බුද්ධෝගුණය පැහැදිලි කරුණු ලැබෙන සූත්‍ර පාඨයක් ධර්ම දේශනාවසෙන් මාත්‍රකකරණ ලැබුණේ ධර්ම ශ්‍රවණයේ නිවනට පිවිසීමේ දොරටුවක් ධර්ම දේශනාවක් නිවන් දොරටුවක් ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක් ධර්ම සම්මාර්ථණයක් නිවන් දොරටුවක් භාවනාව නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය ධර්ම සත්‍යයන ධර්ම මනසකාර නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩෙනසේ පියදීමෙනි එනිසා දැන් මේ මාත්‍රිකා කරන්ති දුන්නේ බුද්ධ ගුණ පාඨය අනුව ස්වල්ප වේලාවක ධම් කතාවකට පියදෙන අතරත ඒ මගින් අපේ චිත්ත සංකානවල ධර්මය අරමුණු කර ගන්නා ලද මනසකාර සති සමාධි ඥාන වැඩමින් බෝධිපාක්ෂ ධර්ම වැඩමින් අපට ඥාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල නිර්වාණාභෝධය දක්වාම ලෞකික උදෙ ලෝකෝත්තර උදෙ කුෂ්ඨ විපාක ස්ථානි සංසය මුදුන්පත් වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනේට සවධානව සවන් දෙන්න බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශේති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥා ආලෝකයෙන් සකල ධර්මයන් ඉතිරිවක් නැතුව සරුවාකාරයෙන් ආબોධ කොට දෙන නොලැසි ජනතාවටද ධර්මාબોධය පිණිස ධර්ම දේශනා කරන සියත මේ සූත්‍ර පාඨය මහා සත්‍යක සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා ප්‍රතිසම්බිදා මග්ගපාළියේ මේ සඳහන් වෙනවා පටිසම්භිදා මග්ගපාළියේ මහා කරුණා සමාපatti ඥාන විස්තරයෙහි මේ දැක්වෙනවා. තවත් බොහෝ සූත්‍ර දේශනාවල මේ සූත්‍ර පාඨය දක්නට ලැබෙනවා. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම දැන් පැහැදිලි වුණා. සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝ තමන් වහන්සේම සත්‍යාබෝධ කොටගෙන බෝධාය නොරස ජනතාවට දාබෝධයේ පිණිස ධම්මං දේශේති ධර්ම දේශනා කරන සේක මෙතන සඳහන් වෙනවා බුද්ධෝ කියන සුද්ධ වචනය අසු කවුරුත් බෞද්ධයන් වශයෙන් දන්නවා බුද්ධ කියන මේ වචනේ වටිනාකම බුද්ධෝති වචනං සත්‍යං බුද්ධෝති පදමුත්තමං නක්ති තේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසායනං එතන බුද්ධ කියන මේ වචනේ ශ්‍රේෂ්ඨයි බුද්ධ කියන වචනේ අති උත්තමයි ලෝකෙහි මේ තරම් සැපදායක කනට නිහිරි නොවේ නොතුරා සුව දෙන දෙන වෙනත් පදයක් නැති කියන එක මේ සංග්‍රහ ගාථාවෙන් ප්‍රකාශ වෙනවා ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ බුද්ධ කියන මේ වචනයගේ පූර්ණ අර්ථය කුමක්ද කියලා බුද්ධ කියන මේ පදේ හැදලා තියෙන්නේ බුද්ධ අවබෝධනේ කියන ධාතුවේ බුද්ධ ධාතුවෙන් සරල ධාතියක් යෙදීමෙන් බුද්ධ කියන පදයක් හැදෙනවා මේ පරමාර්ථය සත්‍ය අවබෝධ කරගන්නා ලද උත්කමයන් වහන්සේ කියන කල් ඊළඟට සුත බුද්ධ ශ්‍රාවක බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ සම්්‍යක් සම්බුද්ධ නමින් මේ බුද්ධ කියන වචනය තුන් හතර ආකාරයකට බෙදී යනවා ශ්‍රුත බුද්ධ කියන්නේ බෞද්ධයන් වහන්සේ කියන්නේ බුද්ධ ධර්මයේ පිළිබඳව ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව යථා භෝධේ ලබාගත් උත්මයන් දෙකිනා ශ්‍රුත බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන්නේ රහතන් වහන්සේ ප්‍රත්‍යේක බුද්ධ කියන්නේ පසේ බුදුවරයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධ කියන්නේ තමන් වහන්සේම සත්‍යාබෝධ කොටගෙන එහි සර්වඥතාඥානයේද ප්‍රමිණියා වූ ශාන්තිනායකයන් වහන්සේ එතකොට මෙහිදී මේ බුද්ධ කියන ගුණ පාදයේ අපි පැහැදිලි කරගත යුතු වන්නේ මක්නිසාද බෞද්ධයන් වහන්සේ සෑම කටයුත්තකදීම මුලකම අපි ගන්නේ නමස්කාර පාඨය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙතන බුද්ධ ගුණ තුනක් ප්‍රකාශ වෙනවා ඒ කියන්නේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ එක එක ගුණයක තියෙන ප්‍රභේද අනන්තයි අපරිමාණයි ඒවා යම් යම් සමනතාවක තේරුම් ගත්තොත් එපමණට අපේ සංකාන වල ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, විසද වෙනවා, සුවිසද වෙනවා, වැඩෙනවා, අතිසේ මුතුන් ලෙස වැඩෙනවා. එනිසා මේ බුද්ධ ගුණ පාඨය විස්තර කරන තැනක් අපි පැහැදිලි කරගනිමු. ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ බුද්ධ ගුණය පිළිබඳව එක වැදගත් විවරණයක් සති සම්විධා මාර්ග ප්‍රාණී ඉදිරිපත් කළා කියනවා. මා නිදේශ ප්‍රාණීත් මේක දෙයක් වෙනවා. බුද්ධෝති තේනත්තේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන ආර්ය සත්‍ය හතර සර්වප්‍රකාරයෙන් ආબોධ කළ නිසා බුද්ධ නම් වනසේක. බෝධේතා ප්‍රජායාති බුද්ධෝ. පිරුපාරමී යති මාර්ගඵල ආબોධන සුදුසු සත්ත ප්‍රජාවට ආනි සත්‍ය ආબોධ කොට අදාළ බැවින්ද බුද්ධ නම් වනසේක. සබ්බං නිකාය බුද්ධෝ. ලෞකික, ලෝකෝත්තර, සංකත, අසංකත සියලු ධර්මයන් අකැඹුලක්සේ, හතරගත් නෙන්ද ගෙඩියක්සේ, හතරගත් වීදුරු බෝලයක්සේ, හතේතින රේකා පෙලක්සේ මැනවින් ආබෝධ කළ බැවින් බුද්ධ නම් වනසේක. රාගේන සබ්බ දස්සාවිපාය බුද්ධෝ. සියල්ලම තමන් වහන්සේගේ ප්‍රඥා ඇසින් දක්නා බැවින් බුද්ධ නම් වනසේක. අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ. අන් කෙනෙකු විසින් නොව තමන් වහන්සේ විසින්ම සත්‍යව ආબોධ කළ බැවින්, ඒ කියන්නේ දතුතු සියල්ල ආબોධ කළ බැවින් බුද්ධ නම් වනසේක. විසුංකාය බුද්ධෝ. එවාගෙම නිලුම් මලක් පිපෙනාක් මේ හිර උදාවත් සමඟ සූර්යාලෝකයක් සමඟ නිලුම් මාණෙක්වත් సంతානේ පැවරී නැති බැවි පරම නිත්‍යසේ බැවි වාසනාසහිත සකල ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත බැවි බුද්ධ නම් වනසේක. හීනාසන සංකාතේන බුද්ධෝ. කාමාශ්‍රව, භවාශ්‍රව, දික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ සියලුම ආශ්‍රයයන් සර්වාත්මකාරයෙන් උතුරුවක් නැතුව ක්ෂය කළ බැවින්, විනාශ කළ බැවින්, ප්‍රහාණය කළ බැවින්, නිත්‍යසී බාටපත් වූ බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත වීතු රාගෝති බුද්ධෝ. ඒකාන්තං වීතු රාගී ගුණ ඇති බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත වීතු දෝෂෝති බුද්ධෝ. ඒකාන්තං වීතු දෝෂී ගුණ ඇති බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්තීක මෝහෝති බුද්ධෝ. ඒකාන්තං ප්‍රහාණය කළ මෝහ ඇති බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත නිත්‍යලේසෝති බුද්ධෝ. ඒකාන්තයෙන් අත්‍යන්තයෙන් නිත්‍යලේසේ බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ඒකාන මාර්ගයේ ගමන් කළ බැවින්ද බුද්ධ නම් වනසේක. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති බුද්ධෝ. අන් කෙනෙකුගේ සහායක් නැතුව, අන් කෙනෙකුගේ උපදේශයක්, ආවාදයක්, ආදර්ශයක් නැතුව තමන් වහන්සේම, තමන් වහන්සේගේම ප්‍රඥා ආලෝකයෙන් අභිසම්බෝධිවත් සරුවක්නිකා ඥානය ආબોධ කරන බැවින් බුද්ධ නම් වනසේක. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද විද්‍යාව ප්‍රඥා ආලෝකය උදාපත් කොටගත් බැවින්ද බුද්ධ නම් වනසේක. බුද්ධෝති මේ සංනාමම් මාත්‍රාකතම්. මේ බුද්ධ කියන උතුම් නම මහා මායා මෞබසුන් වාසයේ තබූ නමක් නොව, මේ පුතරාකතම් කියානන් තබූ නමක් නොව, මේ භාතනාකතම් සහෝදර කෙනෙක් තබූ නමක් නොව, මේ භගිනියාකතම් සහෝදරී කෙනෙක් තබූ නමක්ද නොව, මේ ඥාති සාලෝහිතේකතම් සාලේ නෑයන් තබූ නමක්ද නොව, මේ මිත්තාමච්චේකතම් හිත මිතුරන් තබූ නමක්ද නොව, මේ සමනබ්බාහ්මනීකතම් නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක්ද නොව, මේ දේවතාවේකතම් දෙවියන් බ්‍රාහ්මණයන් තබූ නමක්ද නොව, විමුක්ඛාන්තේ මෙතං බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යා මූලේ සහ සම්බන් ඥානස ප්‍රතිලාභා සත්‍තිකා ප්‍රඥාත්‍යදි සම්බුද්ධෝ. ඒ කියන්නේ මේ කාර්දු 2585 කොත් මාස 7 කොත් දින කිහිපයකට පෙර මේ බුද්ධගයා සුද්ධ භූමියේදී වජ්‍රාසනාරූඪව ආනාපාන සති භාවනාව පාදක කොටගෙන තමන් වහන්සේ යම් අලියම් කාලයකදී සෝවාන් සතරදාගාම අනාගාම අරිහත් කියන ලෝකෝත්තර මාර්ගඵල අධිගමණය කළසේක් නම් ඒ අරිහත් ඵලයට සත්‍යනවා සමගම ඒකට කියන විමෝක්ෂාන්ත කියලා. ඒ අරිහත් ඵලයට සත්‍යනවා සමගම තමන් වහන්සේ සත්‍යාබෝධ කළ බැවින් ලැබුණු ගුණාමයක් බුද්ධෝ කියන මේ ගුණාමය නිරුද්ධේත සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහෝම පැහැදිලි එවාගෙම වාක්‍යනා අර්ථ නිවැරණයක් ප්‍රකාශ කළ තියෙන බුද්ධ ගුණයේ සම්බන්ධව ජීවනපතු සලසා බලන්නට ඕනේ. මේ ගුණ පදයන්ගෙන් එක එකක් අපට මතු කරගන්න පුළුවන් නම් ඒක විශාල භාවනා මාර්ගයක් වෙන බව. ඒ කියන්නේ දැන් ආරි සත්‍ය කියන්නේ මොනවද? ආරි සත්‍ය කියන්නේ බෞද්ධයන් වශයෙන් එවාගෙම ධර්මී පිළිබඳව උගත් අය දන්නවා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය එහෙම පිටින්ම භාවනා මාර්ගයක් නේ. එහෙම පිටින්ම භාවනා මාර්ගයක් ඒකෙන් විපස්සනා භාවනාව. ඒ වගේම ඒ ආනි සත්‍ය අතර දැන් මහා සතිපට්ඨාන සූත්‍රය දැක්වෙනවානේ. අන්තිමට 21 වෙනි කර්මස්ථාන භාවනාව ආනි සත්‍ය විදර්ශනාව. එනිසා බුද්ධ කියන පළමුවෙනි අර්ථිවරණින්ම ආනි සත්‍ය විදර්ශනාව අපට භාවනා මාර්ගයක් වශයෙන් ගන්න පුළුවන්. එවාගෙන සබ්බඤ්ඤතාය බුද්ධෝ සබ්බ දස්සාමිතාය බුද්ධෝ යනාදී මේ සූත්‍ර පාඨවලින් ප්‍රකාශ වන එකක් එකක් ගානේ අපට සමත භාවනාද විපස්සනා භාවනාවද රාශිය මේ අර්ථ විවරණයෙන් මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරේ අකුසලකා බලන්න ඕනේ. මේ බුද්ධය කියන උත්තරම සත්‍යයට ඒ සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේ කොහොමද පත්ුනේ කියලා. මේක දෙවි කෙනෙක් දුන්නා නෙමෙයිනේ. දමෝක්යන් ගුරුමින් ලබාගත් දායාදඥ නොවේනේ. ඒ කියන්නේ විශ්ව සංකේය කල්පලක්ෂයක්. සත් අසංකේය කල්පලක්ෂයක් තිස්සේ වා මනෝ ප්‍රනිධානේ පුරමින්. නවා සංකේය කල්පලක්ෂයක් තිස්සේ වා ප්‍රනිධානේ පුරමින්. සාදා සංකේය කල්පලක්ෂයක් තිස්සේ සූවිසි බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් බුදු වෙන බවට විවරණපතු ලබමින් මහා ප්‍රණිගාමී පුරමින් මිසේ විශ්වාසංකේය කල්පලක්ෂයක් නෝන්නේ පුරේ බුද්ධ කාරක ධර්මයන් ඥානුභා බලේනොයි ඒ මහෝත්තමයන් වහන්සේ බෝධි මුලයේදී මේ උත්තරී කර ගුණාමයේ සාක්ෂාත් කරගන්න සමර්ථ වුනේ. ඉතින්දී අපි සලකා බලන්නට ඕනේ මේ බුද්ධ කියන උතුම් පදාර්ථයට කාටද පත්වෙන්න පුළුවන්. දැන් ලෝක ධාතුෙහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් හේතුඵල ප්‍රකාශ කළ ශාස්ත්‍රවරයෙක් ලෝක නැති බව කවුරුත් දන්නවා. ඒ හේතුඵල ධර්මතා අනුව යම් කිසි කෙනෙක් බුදු වීමට හේතු සම්පාදනයේ කළොත් එයාටත් පුළුවන් ලෝතුරා බුදු වෙන්න, රහසේ බුදු වෙන්න, රහත් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය හේතු සම්පාදනය කිරීමයි මෙතන ප්‍රධානම කාරණේ වෙන්නේ. එනිසා සරුවඥන් වහන්සේ ඒ අති දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගෙන පුරුම්පුරාගෙන ආවා. උන්වහන්සේගේ මනෝ ප්‍රනිධානයෙන් කියවෙනවානේ මුලින් ඇති කරගත් හේතුව බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මොචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභය. මේ උන්වහන්සේගේ මුලින් ඇති කරගත් අති ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවයි. මම ලෝතුරා බුදුවන්නෙමි, මෙලසු ජනතාවටද සත්‍යාබෝධ කරවන්නෙමි. මම සියලු දුකින් හා සියලු කෙලෙසින්ෙන් මිදෙන්නෙමි, මෙලසු ජනතාවද මුදවා ගන්නෙමි. මම දියකරු සංසාර ඕගෙන් ඉතුරවන්නෙමි, මෙලසු ජනතාවද එතෙර කරවන්නෙමි කියන සුද්ධ වූ ප්‍රාර්ථනාවක් උන්වහන්සේ සිතේ පහළ වුණා. මේ ප්‍රාර්ථනාව ඇතුළේ තියෙනවා ඊදි පාද හතරක්. ඡන්දය, චිත්තය, නීරය, විමංසාව. ඒකන ලෝතුරා බුදු වීමේ බලවත්ම තැනත්ත ඡන්දේ පහළ වුණා. ලෝතුරා බුදුවීමේ බලවත්ම වීරිය උත්සාහය දැඩි උත්සාහය පහළ වුණා. බුදුවීම පිළිබඳව බලවත් කුසාසිතක් පහළ වුණා. බුදුවීම සම්බන්ධව ප්‍රඥාව පහළ වුණා. ඒක තමයි ඉරිදුපාද හතර කියන්නේ. මේ හතර පදනම් කරගත් බැවින් ඒ මහා බෝධිසත්වයන් වහන්සේ භවයක් පාසා කරක් නෑර කරුම් පුරාගෙන ඇවිත් ලෝතුරා බුදුවීමට සමර්ථ වුණා. ඒ අනුව සලක බැලීමේදී එදා බෝධුන් වහන්සේ තමන් වහන්සේ සත්‍යාවබෝධය සඳහා ගත්ත භාවනා කර්මස්ථානයේ ගැන කෙටි හැඳින්වීමක් මා මේ මොහොතේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කවුරුද දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපාන සති භාවනාව? මේ ආනාපාන සති භාවනාවට කියනවා මහා පුරුෂ භාවනාව කියලා. මහා පුරුෂ භාවනාව කියන්නේ ලෝතුරා බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා බුද්ධාසනයේ වැඩ ඉඳගෙන වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන ලෝතුරා බුදු වීම සඳහා පාදක කරගත් භාවනාවයි මහා පුරුෂ භාවනාව. එදා සරුවඥන් වහන්සේ බුදුබාටපත් උනේ මේ ආනාපාන සති භාවනාව නම් මහා පුරුෂ භාවනා පදනම් කොටගෙනයි. අපි ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වුණේ අභිනවයෙන්ගේ උදාවන වර්ෂයේ ජීවිතාදී කාට වුණත් සිංහල අසිංහල කාට වුණත් එවාගේ බෞද්ධ අබෞද්ධ කාට වුණත් එයින් නිසුඵල නෙලා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ භාවනා සම්බන්ධ බොහෝ දෙනෙක් බොහෝ ආකාරවලින් ප්‍රගුණ කරගෙන යන අතරත නිවැරදි වූද පැහැදිලි වූද සරල වූද භාවනා මාර්ගයක් මේ මොහොතේ අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වැඩිමින් ඥාන මාර්ගඵල ලබන්නත් පෙර තමන්ගේ ශාරීරික හා මානසික වශයෙන් විශාල ප්‍රතිඵලයක් නෙලා ගන්නට සෑම දිනකට පුළුවන් වෙනවා. බොහෝ අසාධ්‍ය රෝගීන්ද පවා ආනාපාන සතිය පුරුදු කිරීමෙන් නිරෝගී බව ලැබී තිබෙනවා. එවාගෙම බොහෝ මානසික පීඩාවන්ගෙන් පෙලෙන්නන්ද පවා ආනාපාන සතියෙන් විශාල ශනිසුන් මාර්ගෝදාපත් වී තිබෙනවා. මේක නිසා ආනාපාන සතියේ ආගම් ભેදයක් නැතුව, පුද්ගල ભેදයක්, ජාති ભેදයක් නැතුව ඕනෑම කෙනෙකුට භාවිතා කරලා ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ආනාපාන සතිය ගැන යම් යම් ප්‍රමණ දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. ආනාපාන සතිය පිළිබඳව ඉතා වැදගත් සිද්ධාන්ත රාශියක් අපේ ඈත අතීතයේ සිදුවීම් තුළින් මතු කර ගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශුයි කුරුඩාක අම්මාස ධම්ම නියම්ගමේනේ ඒ බොහෝ වාරයක් ඒ දේශනී පවත්වා ඇති බැවින් ඒ ප්‍රදේශවාසී වැඩිහිටියන් පමණක් නෙමෙයි දසේ දස් කම්කරුවන් පවා සේවක සේවිකාවන් පවා මේ භාවනා කරන්න පිළිගනි සිටි බව අපේ පෞරාණික අර්ථකථාවල සඳහන් වෙනවා. ඉතින්දී සාමාන්‍යයෙන් දෙදබදුරේ වැඩ කරන දාස දාසී ළමයි පවා භාවනා සම්බන්ධ හොඳ අධ්‍යයනය ලබාගෙන සිටි බව ඒ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා. ලංකාවේ උනත් ඈත අතීතයේ දිහිපෙදු බොහෝ දෙනෙක් මේ භාවනා මාර්ගයේ පුරුදු කරගෙන තියෙනවා. අද ලංකාවේ නෙමෙයි මුළු ලෝකයේම ආනාපාන සති භාවනා පුරුදු කරන්නන් වැඩි. එහෙන් ලැබෙන ආනිසංසය අතිශය විශාල නිසයි. එවාගෙම සරල වේද බොහොම පහසුවක් ගෙන දෙන්නවද භාවනාව. මේ ආනාපාන සතිය ගැන සරුවඥන් වහන්සේ මෙහිම ආනිසංස පහක් දේශනා කළ තියෙනවා. අයංචතෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ මාඵලෝ හෝති මානිසංසෝ සන්තෝචේව පනීතෝච අසේතනකෝච සුකෝච විහාරෝ උප්පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ කානසෝ අන්තරධාතේති රූප සමයති. ඥානිසංස පහක් දැක්වෙන ආනාපාන සති. මේ සරල තේරුම මෙහිමයි. ආනාපාන සති සමාධිය භාවිත කරන ලද්දේ නම් නැවත නැවත වඩන ලද්දේ නම් සන්තෝෂේව කයත් සිතත් ශාන්ත වෙනවා. කය ශාන්ත වෙනවා, වචන ශාන්ත වෙනවා, සිත ශාන්ත වෙනවා. සන්තෝෂ කායික වාචික මානසික පැවැතුම් කුතුම්බාටපත් වෙනවා. උතුම් පුජ්‍යලේක් වෙනවා, උතුම් වචන කතා කරන්නෙක් වෙනවා, උතුම් ඉරියව් පවත්වන්නෙක් වෙනවා, උතුම් සිතින් සතුන් යැත්තේ වෙනවා. සමීපෝ කියන්නේ මෙතන රසවත් කියන එක නෙමෙයි උතුම් බව. අසෝකනකෝද එවාගෙන්න පිටකින් කිසිම දෙයක සම්බන්ධතාවක් නැතුව ස්වභාවයෙන්ම ආනාපාන සතිය නිහිරදයක් වෙනවා. චිතදත් නිහිරයි, වචනදත් නිහිරයි, ක්‍රියාවටත් නිහිරයි, ප්‍රඥාත්මදත් නිහිරයි. නිසා ස්වභාවික නිහිරයි. එවාගෙන්න යහපත් රසවත්දයක් වෙනවා ආනාපාන සති භාවනා සමාධිය. සුඛෝති විහාරෝ කායිකෝද මානසිකෝද සතවිරණයක් වන ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන්ත වඩන්ඩ සිත සාන්ත වෙනවා. සිත සාන්ත වීම නිසා ශරීරය සාන්ත වීමෙන් කායික වේදනා සංසිඳෙනවා. දැන් වෙනත් භාවනා වඩන්නන්ට බොහෝ වේදනාකාරී තත්ත්වයන් මුණගැහෙනවා. ආනාපාන සතිය වඩන්නන්ට වේදනා කිසිවක් නැතුව බොහෝම සතදායකව ඒ පුරුදු කරගන්න පුළුවන් වෙනවා. ක්‍රියාව ප්‍රඥාවෙන් පහසු වෙනවා. එවාගෙම කායිකෝද මානසිකෝද සැපමිරණයක් ඇති වෙනවා කියන්නේ සැපෙන් නිඳ යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සිහිනෙන් නොදකින්නෙක් වෙනවා. දෙවියන්ගේ ප්‍රසාදේ, මිනිස්යාගේ ප්‍රසාදය, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සෑම ක්‍රියාවකදීම සංසුන් මනසින්, සංසුන් වචනින්, සංසුන් පැවැත්මින් ජීවත් වීමේ පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය වඩන්නන්ද. සිනිසායෙදි තියෙනවා සුඛෝති විහාරෝ. උත්තන්නෝත්තන්නේතු පාපකේ අකුසලේ ගම්මේ තානසෝ අන්තරධාපේ තීවුත සමීති. ඒ කියන්නේ අපේ හිතේ නිතර නිතර හටගන්න ලෝභ, දෝෂ, මෝහ සාගත, මාන්න, දෘෂ්ටි, ඊර්ෂ්‍යා, මාත්සර්ය සාගත යම් යම් සිතිවිලි ඇතොත්, යම් උපක්මේක සිතිවිලි ඇතොත්, යම් නීවරණ ගති ඇතොත් ඒවා ඒ තැනම ශනික ශනිකෝම නිරුද්ධ වෙනවා ආනාපාන සති වඩන්නන්ද. ඒවා ඒ තැනම යටපත් කරන්න සමත් වෙනවා ආනාපාන සති වැඩීමෙන්. මෙන්න මේ ආනිසංසුකහ ආනාපාන සති වඩන්නාට එදිනදාම ලැබෙන බැවින් මේ මහත්ඵල මහත් ආනිසංස භාවනාවක් කියන එක මේ සූත්‍ර පාඨයෙන් සඳහන් වෙනවා. ඊළඟට අපි සලකන බලමු දිනක් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වටිනා උපදේශයක් දුන්නා. ඒකනේ රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි වුණේම අවුරුදු 7ේනේ. අවුරුදු 7ේ පැවිදි වුණේ. බොහොම ලපටු වයසේ උන්වහන්සේ දිනපතාම වක්නිවේ තවත් කළා. අත්තා දුහෝණේකෙන පන්කොට වැඩලා යලි දේවතාක් අරගෙන අහසට දානවලු. මේ වැලියට ගාමින් මට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආචාර උපාධ්‍යන් වහන්සේගේ ආවාද අනුශාසනා ලැබේවා කියලා. ඒ තරම් වහන්සේ ආවාද පිළිගන්න බොහෝම කැමැති. ඒ අතරත බුදුරජාණන් වහන්සේ දිනපතා කූටක් බැහි කාවුල සූත්‍රය කියලා ගාථා හතක් තියෙන මේ කාවුල ස්වාමීන් වහන්සේට ආවාද දෙමින් හිතේ නුවණ දිනු කළා. කාවුල ස්වාමීන් වහන්සේට වාස 16 දී පමණ ඉතින් හොඳ ලස්සන රූපයක් නේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ පසුපස පිදුසුඟා වැඩිය. මේ පසුපස පිදුසුඟා වැඩිද්දී සරත් නුවර දීතියක කාවුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිරිපතෝ දිහා බැලුවා. සිරිපතෝ දිහා බානකොට සිරිපතෝ තමන්ගේ පතුල් හා සමානයි. ඉතින් දෙක සංසන්දනය කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් වගේ තමන්ගේ පතුල්. ඊළඟට මොන ශාරීරිය ගැනද බැලුවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරය සංවම් පාටයි. සාවල ස්වාමීන් වහන්සේගේ ශරීරය සංවම් පාටයි. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. සාවල ස්වාමීන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන ඔක්කොම සංසන්දනය කරනවා. දැන් තරුණ වයසනේ, වයස 16 ඉස්සෙල්ලම් කරන වයසේ. දෙවියන් රාහුල ස්වාමීන් වහන්සේගේ සිටිවිල්ල බුදුරජාණන් වහන්සේගේ බුදුහසර දෙන්නා. උන්වහන්සේ ගමන නවත්තලා හැරිලා රාහුල ස්වාමීන් වහන්සේ ආවාදයක් දුන්නා. රාහුලේ උන් හිතන් දෙපා රූපය මේ කම්මනේ සෝමනස් නිවිසු වක්හා කියලා හිතන්ද. මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. ඒ වගේම මම නෙවෙයි. සංනාදිත්‍යමාන වශයෙන් හිතන් දෙපා. සංනාදිත්‍යමාන නොවන හැටියට මනුෂ්‍යකාර කරන්නේ කියලා. ඒකෝට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලැජ්ජාවක් ඇති වුණා. මගේ බුදුරජාන් වහන්සේ දැක්කනේ කියලා. උපමනක් නෙමෙයි. රාහුල ස්වාමීන් වහන්සේට දෙත්මින් වචනයක් ප්‍රකාශ කළාම ගැඹුරු උන්වහන්සේ හිතෙනවා. උන්වහන්සේ කියා ඇති අනේ ස්වාමීනි මේ රූපේ පමණක්ද? ඇයි වේදනාව, සංඥාව, සංකාර විඥානත්වයෙන්ම කළ යුතුයි නේද? රාහුල එහෙම තමයි. මේ පංචස්කන්ධයෙන් මේ ධම්මම මේක මගේ නෙමෙයි කියලා හිතනද මේ සෝහමස්මි මේක මම නෙමෙයි කියලා හිතනද නෙමෙයි සුවාත්තා මේ මගේ ආත්මෙ නෙමෙයි කියලා හිතනද මගේ කෙනේ කෝත්ඛන්නාව ප්‍රගෙන මම නෙමෙයි කියලා හිතුවොත් මාන්නය මගේ ආත්මෙ කෙනේ හිතුවොත් දෘෂ්ටිය එහෙම සංදේශා කියලා අවවාද දුන්නා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට හරිම සංවේගයි. උනාසිකවා ස්වාමීනි මම නාකිනවා. උනාසිකාගත මම අද පින්දපාත වැඩින්නේ නැහැ. මගේ හිතේ පහළ වෙච්ච මේ උපක්ලේශෙ මැඩපවත් කළානිසක් කිය. උනාසි ගහක් මුල වාඩි වුණා බද්ද කාරියන් කිය. ඔය අතරේ සරුවත් මහ රහතන් වහන්සේ දෙවෙනි පින්දපාත වැඩියේ සියල්ලන්ට පසුව උනාසි දැක්කා මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහක් මුල වැඩින්න. රාහුල ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්න රාහුලය ආනාපාන සති හිඳින් වඩන් ආනාපාන සති හිඳින් වඩන්න කිව්වා. ඒකත් උතරගත් රාහුල ස්වාමීන් වහන්සේ. එදා දාන වැළඳුවෙත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ තිබුණානේ කාථාරි කියලා දාන සේවක් එවන්න හේත් නෑ. සරුවත් මහ රහතන් වහන්සේ තිබුණානේ තමන්ගේ ශිෂ්‍ය රාත්‍රියට දාන සේවක් එවන්න හේත් නෑ. රාහුල ස්වාමීන් වහන්සේ සිටින මට දාන දෙනවත් හොඳයි කියලා. උනා සීතාගත් උනන් අද නිරාහාරව නම් මගේ සිත පාලනය කරන්න ඕනේ කියලා. ඉතින් හන්දෑවේ හොඳටම හන්දෑ වෙනකන් ගාමුල භාවනා වැඩුවා. මේක පුදුම සිද්ධියක්. ඉතින් උන්වහන්සේ හන්දෑවේ අත්පාමුණකට දෝණය කරගෙන වැඩිය ගංගු කුටියට බුදුරජාන් වහන්සේ දකින්න ළඟින්ද සියලුම භික්ෂුන් වහන්සේලා එක්කාසු වෙන වෙලාව තමයි ඉරදැස යන වෙලාව. බුදුරජාන් වහන්සේ මුනුපන් සිසිල්පන් පහසු වෙලා බොලකොට් ලක්ෂ්මාරයක් මහා කරුණාද සමයදිලා දසදහසක් ලෝක ධාතු කෙළවර පටන් ගම්දු කුටිය දක්වා බුදු ඇස නිහිදුල බලලා අවසන් වෙලා භික්ෂුන් වහන්සේලාට උපති වෙනවා අවාදන් ශාසනා කරන්න. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ එතුන් වදින වෙලාවටම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැදී හරියටම ඒ වෙලාවේ රාහුල ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ආනාපාන සතිය ගැන මේක වඩා කරුණ තුනක් අවශ්‍ය ලැබේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේක පාත මානාපාන සති විශ්තේගෙන්නේ. උන්වහන්සේ ආවාද දුන්නා. ඒ කියන්නේ බලමින් ආවාද දුන්නා මෛත්‍රී වඩන්න, කරුණා වඩන්න, මුදිතා වඩන්න, උපේක්ෂා වඩන්න, කායගත සතිය වඩන්න, ඒ වගේම අනිත්‍ය සංඥා වඩන්න. ඔය භාවනා ක්‍රමයන් හතරක් කියලා දීලා ඊළඟට හයක් කියලා දීලා ඊළඟට තමයි ආනාපාන සතිය දේශනා කළේ. ඒක අන්තිමටම ප්‍රකාශ වෙනවා යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය විශේෂයෙන් ලැබුණා නම් අන්තිම හුස්ම පොදක් සිහිනුවණින් නිරුද්ධ වෙනවා කියලා. ඉතින් මේ විදිහට ආනාපාන සතිය ගැන රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සන විස්තරයක් මහා රෝහල වත්තකම ශාරීරිය අක්‍රිය වෙනක් කියන්නේ මේ සිහිනැතිවීමක් නෙමෙයි ඒකට පුදුමාකාර ප්‍රමිත කත්වයක් උපපාත ඇති වෙනවා. ඒක ශනිකයි. ඒක ශනිකයි. හැබැයි ඒක නැවත නැවත ආනාපාන සතිය හිත පුහුණුවනින් උඩ සහවුරු වෙනවා. විනාඩි 5, විනාඩි 10, විනාඩි 20, විනාඩි 30, ප්‍රය ඊටත් වැඩි කාලයක් නමුත් ඒ තත්ත්වෙින් ඉඳ පුළුවන් වෙනවා. මෙන්න මේ අවස්ථාවල් අපි ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අර මුලින් ලාසුදුපාත තුන අවස්ථාවද කියන උද්ඝාන නිමිත්ත එනලාවේ සමාධිය කියන්නේ පරිකර්ම සමාධිය. ඊළඟට දීප්තිමත් ආලෝකය ලැබුණාම ඒකට කියන්නේ ප්‍රතිභාග නිමිත්ත එනලාවේ හිතේ ලැබෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. ඒ දීප්තිමත් ආලෝකමත් ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොටගෙන හිත එකවරට අර්ථනාබාධ පත්වෙනවා ධ්‍යානබාධ පත්වෙනවා. ඒකත් කියන්නේ ප්‍රථම ඥානය. හැබැයි මේ ප්‍රථම ඥානයේ ශනිකව බිඳෙනවා. ඥාත නැවත නැවත සීවර දහස් වරයකට යෙදෙලා ඒක වශීභාත සම්මා ගන්න ඕනේ. ඒක වශීභාත සම්මාගෙන එහි තියෙනවා ධානාංග පහ. ඒක හරියට නුවණින් හොරගන්නවා. සමාධි වෘද්ධ වස්තුවට ආලෝක විදුවලා ධ්‍යානාංග පහ තෝරගන්නවා. උචාරක විචාර හේතු සුඛ ඒකාග්‍රතා. ඊළඟට මේ හොඳට ප්‍රගුණ නාම දැන් වාඩි වෙලක් පුළුවන්, හිතගෙනක් පුළුවන්, හිතාගෙනක් පුළුවන්, ඔයගෙම ඇතිදිනුවක් පුළුවන්. ඒ සති ඉරියව්වේ මේ සමාධිය ක්‍රියාගන්න පුළුවන් වුණාම වාසී භාව පහක් තියෙනවා. පහෙන් වාසී කරගත්තාම දෙවන ධානයට සමීන සඳහා කියන වැඩසටහන. විචාර ප්‍රචාර මේකේ අදුපාඩුකම් හිතලා දීප සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධානයට මේ අර්පණාගත වෙන විදිහ සමාධිය විදිහ අදිෂ්ඨාන කරගෙන අයමත් ආනපාන සතිය වඩනවා. ඒ විදිහට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය දක්වා ධාන ලබා ගන්න පුළුවන් වෙනවා. එදා මහා බෝධිසත්වයන් වහන්සේ පැමිණි මේ වාගේ රූපාවචර ධාන හතරට ආනාපාන සතිය. ඒ ආනාපාන සතියේ රූපාවචර ධාන හතර ලබා ගත්තාම මේ මහා බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා මේ ආනාපාන සති සමාධිය තුළින් විපරි ධාන භාවනා සියල්ල සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙනනේ කේශා ලෝමාදි කොටස 32ක් ඔය 32ට වෙන වෙනම ප්‍රතිමාඥාන 32ක් වාසය ලැබුණා. ඊළඟට අභිභායතන කියලා තියෙන භාවනා මාර්ගයක් වර්ණ කසින, නිල කසින, හීත කසින, මොහිත කසින, ඕදාත කසින ඔය හතරම ලැබුවා. ඒ කියන්නේ පළමුවෙන් ඕදාත කසින. ඒක බොහොම ලොකු ආලෝකයක්. ඕදාත කියන්නේ සුදු පාට. මේ සුදු පාට අරමුණු කරගෙන සමාධියට සැපින්නේ සුදු පාට, අනිත්‍යයට සැපින්නේ සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසිනෙන් ධ්‍යාන හතරක් ලැබුවා. ඊළඟට නිල කසිනේ හිසකේ අරමුණු කරගෙන, හීත කසිනේ පිට අරමුණු කරගෙන, නීද අරමුණු කරගෙන, ලෝහිත කසිනේ නීද අරමුණු කරගෙන වර්ණ කසිනේ ධ්‍යාන හතර හතර ලැබුවා. නැස ප්‍රතිමියාපෝ තේජෝ වායෝ මේ සතර ආකාර කසිනක් ලැබුවා. නැස ආලෝක කසිනියන් ආකාශ කසිනිය කියන දස කසිනියෙන් සම්පූර්ණ කළා. මේ දස කසිනියේ තනතුරු උනාසනේ පුළුවන් වුණා ආකාශ කසිනේ ඇර ඉතිරි කසිනේ නමින් අරූප ධ්‍යාන හතර හතර පුදුවන්න පුළුවන් වුණා. දැන් වස්තු සමාපත්ති ලාභී. ඊළඟ තුන් වාසයේ තවත් දුරට අසුභ කර්මස්ථාන 10න් ප්‍රතිමාධ්‍යාන 10ක් උපදෙව්වා. ඒ විදිහට සමත භාවනා වශයෙන් ඥානවලින් කර්මස්ථාන 30ම ලැබුවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ධර්ම විහාර භාවනා ධ්‍යානත් ලැබුවා. මේ සියලුම ධ්‍යාන වඩාගෙන මහසේ අභිඥාවට හැරුණා. ඒ කියන්නේ පූර්ව නිවාසානුස්මෘති ඥානයට. ඊළඟට දිව්‍යං චක්කුරදි ඥානයට. මේ දෙකට හැරුණා. මේ දෙකෙන් රාත්‍රියේ පූර්ව යාමයා මධ්‍යම යාමයේ ගත කරලා අතීත වූද අනාගත වූද වර්තමාන වූද තුන් කාලයක අයිති සර්ව ධර්මයන් ඒ කියන්නේ හේතුඵල සම්බන්ධතාවනුව කර්මයේ කර්මපාතයන් නිස්කන්ධ පරම්පරාව ආවහැටි උන්වහන්සේට සර්ව ප්‍රකාරයෙන් අවබෝධ වුණා. ඊළඟට තමයි ඒ අනුව උපාසනා භාවනා වශයෙන් පටිච්ච සමුප්පාදේ සම්මාර්ථය කරන්න පුළුවන් වුණේ. මෙන්න මේ පටිච්ච සමුප්පාදේ සම්මාර්ථය තීක්ෂණ ලෙස පවත්වාගෙන යද්දී උනාතර දසදහසක් ලෝක ධාතුෙහි සූර්ය මණ්ඩල දසදහසක් පෑවාට වඩා පුදුමාකාර ආලෝකයක් පහළ වී අභයතයක් කරන්වත් සංස්කාරයක් ඉතිරි නැතුව සියලු ධර්මයන් සම්මාර්ථය කරමින් එදා අලුයම් කාලයේදී සියලුම ධ්‍යාන, සමාධි, සමාපත්ති, අධිඥා බල විපස්සනා ඥාන මුදුන්පත් වෙමින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵලානුක්‍රමයෙන් දස බල ඥාන, චතුරු වෛසාරද්‍ය ඥාන, චතුරු ප්‍රතිසම්බුදා ඥාන ආදී වූ අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සරුවක්ඛා ඥාන ප්‍රතිලාභයෙන් දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී අතුතුන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පමිණවදාලා විශාසංකේය කල්ප ලක්ෂයක් කිස්සේ පුරන් ලද බුද්ධ කාරක ධර්මයන්ගේ අනුභව බලයෙන් මෙසේ බෝමුලාදා වැඩිඳගෙන ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන තමන් වහන්සේ මේ උත්තරීතර සරුවක්ඛා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදුබාට පත්වෙන සමර්ථ වුණා. යම් කිසි උන්වහන්සේ අනුගමනය කරනවා නම් මේ අනුපාරමී සම්බාර පුරා ආනාපානසති කර්මස්ථානයේ පදනම් කොට යම් කිසි ආභාවයකදී කල්ප කෝටි සත්‍යසාර ඥානකින් හරි මේ කුඩා බුදු වෙන්න පුළුවන්. වශයෙන් බුදු වෙන්නත් පුළුවන්. බුද ශාසනයක රහත් බෝධිය ලබන්නත් පුළුවන්. එවාගෙම ශ්‍රාවක බෝධිය ලබන්නත් පුළුවන්. සෝවාන් ආදී ආරස්සාවක වෙන්නත් පුළුවන්. ලෞකික වාසියෙන් දෝනෝ යන්න පුළුවන්. බඹලෝ යන්න පුළුවන්. මනෝලොවදී ආයු වර්ණ සත බල ප්‍රඥා වින්දනය කරන්න පුළුවන්. මේ ආදී අනේකානිසංස දෙනදෙන බැවින් ආනාපානසති භාවනා කර්මස්ථානයේ යදීමට සියල්ලෝම උත්සාහවන්ත වේවා කියලා අපි ගෞරවයෙන් කරුණාවෙන් ආරාධනා කරනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ අභිනවයෙන් උදාවන නා වර්ෂය ගැන. ඒ කියන්නේ අපට අවුරුද්දක් ලැබෙනකොට මේ අවුරුද්ද පුණ්‍ය වර්ෂයක් කරගන්න අපේ මුවන නැත්නම් අපේ ප්‍රාර්ථනා අධිෂ්ඨාන මුදුන් සමුනා ගන්නට ඕනේ. ඒ කියන්නේ අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදා වෙන අවස්ථා චුති ප්‍රතිසන්දියක වාගේ. දැන් චුතියට අනතුරුව ප්‍රතිසන්දිය ලැබීමේ ධර්මතාව එමනම් චුතියට පූර්ව භාගයේ උතුම්ම උතුම් කුසලයක් අපි කරගත්තා නම් ප්‍රතිසන්දිය හරිම වාසනාවන්තයි. එනිසා වර්ෂයක් කොට වරක් බැගින් ලැබෙන මේ චුති ප්‍රතිසන්දිය අවස්ථාව එමනම් වර්ෂයක් ගෙවී තවත් වර්ෂයක් උදා වන අවස්ථාවේදී අපි උසස්ම කුසල සම්භාරයකින් උසස්ම පිරිසිදු සංකල්පනාවකින් මේ වර්ෂය උදාපත් කරගත්තොත් මුළු වර්ෂයෙන්ම වාසනාවන්ත ධර්ම වර්ෂයක්, පුණ්‍ය වර්ෂයක්, පාරමී වර්ෂයක්, සැලසුම්දායක වර්ෂයක් බවට පමුණවා ගන්න පුළුවන්. ඊසාපු කරුණාවෙන් ආරාධනා කරනවා මේ වර්ෂයේ පුරා ධර්මමය, පුණ්‍යමය, පාරමීමය වර්ෂයක් බවට පමුණවා ගන්නට සෑම දිනාගේ චිත්ත සංකානවල නිවරදෝද ගවගෙන ඍජු වූද උදාන වූද සංකල්පනා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා ශීසින් ආරාධනා කරනවා. ඒ සඳහා අපි සනස්මක් ඉදිරිපත් කරනවා නව වර්ෂයේ පිළිබඳව අපි විසින් ගත යුතු ප්‍රාර්ථනා කුමක්ද කියන එක. ලෝක ධාතුෙහි සත්‍යඥාව මුල් තැන ගන්නවා. ඕනෑම හිතෑති හිතනැති දෙයක් සත්‍යඥාවට යටපත් වෙනවා. සත්‍යඥාවක් කරංගන සත්‍ය වූ ධර්මයක් අපි ඉස්සරහට ගන්නට ඕන අරමුණු කරන්නට ඕන. ලෝකධාතුවේ ගුණ සම්භාර අතුරෙන් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාර අතුසේම සත්‍යයි, විද්‍යමානයි, මහානුභාව සම්පන්නයි. නිසා ඒ අනන්ත බුද්ධ ගුණයන් අපි සිතන නඟාගෙන අදුනේ වර්ෂයේ පිළිබඳව ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට සූදානම් වෙමු. පුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවත්මුදා දෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ පතන් බෝධි මණ්ඩලය දක්වා පුරා වදාළ අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලයෙන් බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද නවරහාදී බුදු ගුණ බලයෙන් දස බල ඥාන චතුරු වෛසාරද්‍යඥාන බලයෙන් චතුරු ප්‍රතිසම්බිදාඥාන චුද්දස බුද්ධාඥාන බලයෙන් සෝලස මහා ඥාන අෂ්ඨාර ශාවේනික බුද්ධ ගුණ බලයෙන් එකුණිස ප්‍රඥේසාඥාන සමත්‍රිංසත් පාරමිතා ඥාන බලයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන අටතිස් මංගල ධර්මඥාන බලයෙන් සූසාලි ඥාන වස්තු සමපන්න සුද්‍යාවේ ඥාන බලයෙන් දසතක් නිත්‍යාදෘෂ්ටි ඉදිරියටනේ කමේ ගාම්භීර දේශනා ඥාන බලයෙන් සත්‍යඥාන බලයෙන්ොත් සත්‍යඥාන බලයෙන්ොත් සූවිසි කෝටි ලක්ෂාරි සමාපත්ති සංචාර කාරියත්තල වජ්‍රඥාන බලයෙන්ොත් අනන්තන සමන්වාගතේ සමන්තපත්තාන මහා ප්‍රකෝණ විශ්‍යාන්තර ජතේ ගාම්භීර ඥාන බලයෙන්ොත් ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාන බලයෙන්ොත් ආශ්‍යාන සේඥාන බලයෙන්ොත් යමක මහා ප්‍රඥාරිය ඥාන බලයෙන්ොත් මහා කරුණා සමාපත්ති ඥාන බලයෙන්ොත් චරවත්නිකාඥාන බලයෙන්ොත් අනාවරණඥාන බලයෙන්ොත් ස්වාසුදාසක් ධර්මස්තංග බලයෙන්ොත් විජයශ්‍රේ බෝධි රාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් දන්ත ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් දේවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් කේශ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් නලාත ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් සෝලස ද්‍රෝණියක් චරවත්නි ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ොත් සංඝංකර නියධංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවක ශෝභිත ආනන දාසී පදුම නාරද පදුම උත්තර සුමේද සුජාත පීදාසී අක්ඛදාසී ධම්මදාසී සිද්ධාර්ථ තිස්ස කුස විපස්සී සිටී වෙස්සභූ කකුසඳ කෝණාගමන කාසුප ගෞතමයන් අටුවේ සුබුදුවරන් වහන්සේලාගේද සංලක්ෂ 12000ක් බුදුවරන් වහන්සේලාගේද දෝපාලමී අදාළතා අනන්ත අපරිමාණ සම්මාසම් බුදුරජාණන් වහන්සේලාගේද අනන්ත බුද්ධ ගුණානුභාව බලේනොත් අනන්ත බුද්ධ ඥානානුභාව බලේනොත් අනන්ත බුද්ධ තේජානුභාව බලේනොත් අනන්ත බුද්ධ ඉර්ජානුභාව බලේනොත් එවැගේම රත්නත්‍රේ සතු අපේතුන් සීනිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලේනොත් මම සෑම ක්‍රියාවකදීම වයන නොවන්වා තරහ නොවන්වා නිදුක් නොවන්වා නිරෝගී නොවන්වා සුවපත් නොවන්වා කායික ස්වයං සුවපත් නොවන්වා විය උදුරු නැත්තේ නොවන්වා සුවපත් වූ සිත්ත්වයක් නොවන්වා එවැගේම මා ජීවත් වෙන මේ ශ්‍රී ලංකා දූතයෙහි සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා එවැගේම කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උදුරු නැත්තේ වෙත්වා සුවපත් වූ සිත්ත්වයක් වෙත්වා මේ ශ්‍රී ලංකා දූත වාසී සියලුම සත්ත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මාවෙක්තෝ සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මිනිසයෝ සියලු විපාකක දුක්ඛිත සත්ත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා දුක් වෙත්වා නිරෝධ වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා මේ වර්ෂයේ පුරාම මටත් අනිකොත් මේ සියලුම සත්ත්ව ප්‍රාණ භූත පුජ්‍ය ආත්මාව ස්ත්‍රී පුරුෂ ආර්යයන් අනාදී දිව්‍ය මිනිස් විනිපාතිකාදී සකල සත්ත්ව ප්‍රජාවටත් එවැගේම ශ්‍රී ලංකා දීපේ රාජ්‍ය අංශාසක නැති එනති එවැගේම අග්‍රාමාත්‍ය එවැගේම ජනාධිපතිනි ආදී කොට ඇති ප්‍රභූවරයන්ටත් එවැගේම ත්‍රිවිධ හමුදාවේ සමටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් එවැගේම නීතිපතිවරුන්ටත් සියලුම විනිශ්චයකාරවරුන්ටත් එවැගේම සියලුම රාජ්‍ය පාලන වූද උසස් නිලකර ධාරී වූ සියලු දෙනාටත් සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ සීලම ජනතාවටත් මෙලොව වශයෙන් ඇති සකලාන්තරාය සර්වෝපද්‍රවයන් හිරුදුතු අමුරුසේ දුරු වේවා අසනීපසං අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොඩවින බන්ධන ඇස්වා කටවා හෝවා අඬෝවා රජයෙන් නින්දා අපහාස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන සියල්ල හිරුදුතු අමුරුසේ දුරු වී ආරක්ෂාව සිත සාන්තිය සලසේවා සතවර්ෂාදුක කාලයක් සමත දීර්ඝාස ලැබේවා කබල පුවරක් ගානේ ධන්හෙල මුස්මරල්ලක් පාසා රත්නත්‍රේ සතු සූවිසිමා ගුණයේ අසීමිත ආරක්ෂාව මේ සමත ලැබේවා රාගයෙන් කදුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසිනිසින් අවියාවුදෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් නැසි මඳුරුවන්ගෙන් අවවේශ සුණං විසුකුරු සර්පාදීන්ගෙන් වාතින් පිටින් ශනින් තුන්දසින් කාගෙන් දේශෙන් මෝහයෙන් උපතේල උපාච්ඡේද කකුසල විපාක වාණයකින්වත් රාගයෙන් අවිද්‍යා ව්‍යාපාද ප්‍රෝධ උපනාහ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාකේය සම්බ සාරම්භ මාන අතුමාන මද ප්‍රමාදාදී වූ උපක්ෂේයන්ගෙන්වත් වියක් හිත ගැනීමක් අන්තරාලක් සංත්‍රාසයක් හෝමෝද්ධමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ද්වේෂණයක් විපත කිසිලෙකට සුමිනිකින්වත් නොම වේවා කායික පීඩාවක් නොවේ කායික මානසික සනසිල්ලිය ජීවත් වෙන්න ලැබේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානයෙන් යසසින් ඓශ්වර්යයෙන් සියබම විහරණයෙන් ආයුර්ණ සතබල ප්‍රඥාවෙන් සූසංගතාවකින් දස පාරමිතාවන් දෙන්න සියලු බෝධිසත්ව ගුණයන් දෙන්න පෙරපත් වැඩෙන පුරුෂ මණ්ඩලක් මේ සෑම දිනකට ජීවණයෙන් දුණුවක් දතු ගන්න ලැබේවා රාගයෙන් සිතුමුණි රෝණිතෙන් වෙන්ද කල්ප රුචියෙන් වෙන්ද භද්‍ර ජාතයෙන් වෙන්ද මෙසක් පොසොන් ඇසල නිකින් දිනර ලක්ින් උඹුවක් තුරුතු නවම් නැගින් බක් පසුලොස්වක් පොහෝ දවස් උදාවන සොලොස් කලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාසේද සෑම දෙනාගේ යාපත්තු සම්යක් සංකල්පනා දිරි ඉතිරිය ශස්නයක වේ සමෘද්ධ වේ මුදුන් පත් වේවා. එවාගේම ලාභ අලාභ යස අයස නිංගා ප්‍රශංසා සැප දුක් අතලෝදාමින් කම්පා නොවන චිත්ත බලය චිත්ත ඉර්ධිය චිත්ත වසී භාවය චිත්ත සමාධිය චිත්ත කාග්‍රතාවද සෑම දිනාට ලැබේවා. එවාගේම නිමගන ජනතාවට නිවන් මඟ සුගති මඟ ධම්ම මඟ ඥානමඟ ප්‍රහදා දීමේ ධර්ම ශක්තියද සෑම දිනාට ලැබේවා. එවාගේම සමසතුන් වෙත මෙත් කුණ උපදවා සත්ව හිංසාවෙන් වළකීවා. අංශකුදේ වසුසත්මින් සලකා අලංක භාවයේ පුරුදු කෙරෙත්වා. නොකැලල් නොකෙලිති පිරිසුදු චරිතයතිව මදයතා ප්‍රමාදයට හේතුවන මධ්‍යපානය සදාට වලකිත්වා. සත්‍ය ගරුක වී කිසි කලෙකත් බොරුවක් නොකියා සත්‍ය පාවච්චි කරෙත්වා. එවාගේන හේලාම් බස්කීමෙන් වැලකි සමගදං වතන කතා ඇත්වෝයෙත්වා. නපුරු වචන කියමින් වැළකී මිහිරි වේද රාගයෙන් මෛත්‍රී සිසුන් වේද පිළිතුරු වචන කතා කරත්වා. වචනේ අගය මෙනෙමින් තේරුම්ගෙන නිසරු කිස් වදන් නොදොනා දෙලව වැඩදායක වචන කතා කරත්වා. රාගයෙන් දැහැමින් උපයා සපයාගත් තමන් සතුදේම යති අන් සතුදේට ආසාන කරත්වා. විශේෂයෙන් කිසි කාලයක කිසියෙකුට දුකක් පීඩාවක් නොම වේවායි මෛත්‍රී කරමින් කලු ගැනීමෙන් වළකීවා. වැරදි දෘෂ්ටිවලින් අකමැදී සම්‍යක් ප්‍රඥාව දිනු කරමින් දස කුසල සමාදානෙට යෙදී මේ උදා වූ අභිනව වර්ෂයේ සදා වාසනාවන්ත පුණ්‍ය වර්ෂයක් ධර්ම වර්ෂයක් කාර්මී වර්ෂයක් උතුම් වර්ෂයක් බවට පමුණවා ගැනීම සඳහා සෑම දිනකම රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබේවා කිලපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතරත මෙතෙකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් වත්පත් වූ කුසල සම්භාර ධර්මයේ එදා අවුරුදු 2585 මාස 7කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ ජාති මහා බෝධීන් වහන්සේට පුතදී ලෝතුරා බුදුබාට පත්ති සත්සති යලා බ්‍රහ්මාරාධන පිළිගෙන ධම්සක්තවතුමින් දේශනාව ආරම්භ කොට 45 වසරක් තිස්සේ සූවිසි අසංකය 60,50,000,000 දෙනා අමාමහා නිවන් පුර පමුණවාලු අනාගතයේ බලා සුදු බුදුරැස්මිය දෙන දළදා ස්පර්ශයෙන් සුවාසූදාසක් ධර්මස්කන්ධය දේශනා කොට වදාළා වූ සබන ජීවරක් පාසා නිලුන් වාසුපෙන සුවිශුද්ධ වූ ශ්‍රී පාද පත්නයක් ඇත්තා වූ දසබලධාරී සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ප්‍රඥ මූලයෙහි මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් බවට පත් වේවා. රාජේන සපරියාප්තක නවලෝකුරාසේ සද්ධර්ම ධාතු ඉදිරි ධර්ම පූජාවක් බවට පත් වේවා. අෂ්ටාරු කුජින මහා සංඝ රත්න ඉදිරි සංඝගත පූජාවක් බවට පත් වේවා. මේ වර්ෂයේ ආරම්භයේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා සිදු කර ගන්නා ලද සියලු කුසල අනුභව බලයෙන් ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මල වශයෙන් ලංකාද්වීපයේ පැවතීවා. එවාගේම අප සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සඵල කරගෙන මෙලව සරලව ජයග්‍රහණය කරමින් පෙළවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මුවේ සැනසී පැමිණ වදාළ අදරාමන සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා මේ කුසල සම්භාර ධර්මයේ හා සත්‍යත්‍රේ ආශිර්වාදය අප සෑම දිනාට කුසල ලැබේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආචාර්ය දුරුපුණවර්ධන දේවස්තුම වාචි පූජපාද නාගිනි අරියධම්ම ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවටයි ඔබ හිසවන්නේ.